بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قد سمع الله قول التي تجادلك في زوجها وتشتكي إلى الله والله يسمع تحاوركما إن الله سميع بصير الذين يظاهرون منكم من نسائهم ما هن أمهاتهم إن أمهاتهم إلا اللائي ولدنهم وإنهم ليقولون منكرا من القول وزورا وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ තම ස්වාමි පුරුෂයා පිළිබඳව ඔබ සමග තර්ක කර අල්ලාහ්ට පැමිණිලි කරන කාන්තාවගේ කතාව අල්ලාහ් ශ්‍රවණය කළේය. අල්ලාහ් ඔබ දෙදෙනාගේ දෙබස ශ්‍රවණය කරන්නේය. නිශ්චිත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකයාද සියල්ල බලන්නාද වේ. නුඹලාගේ යමෙකු තම භාර්යාව නුඹ මාගේ මෑණියන් මෙන් වන්නේ යයි පවසා දික්කසාද කරන්නෙහුය. එහෙත් ඔවුහු ඔවුන්ගේ මෑණියෝ නොවෙති. ඔවුන්ව ප්‍රසූත කළෝමය ඔවුන්ගේ මෑණියන් වන්නේ. සැබවින්ම ඔවුහු ඉතා දරුණු ප්‍රකාශයක්ද අසත්‍ය ප්‍රකාශයක්ද පවසන්නෝය. සැබවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. والذين يظاهرون من نسائهم ثم يعودون لما قالوا فتحرير رقبة من قبل أن يتماسا ذلكم توعظون به والله بما تعملون خبير فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَاسَّا فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ 60 مِسْكِينًا ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتِلْكَ حُدُودُ اللَّهِ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ කවරෙකු තම භාර්යාවට ඔබ මාගේ මෑණියන් මෙන් යයි පවසා දික්කසාද කර පසුව තමන් කළ ප්‍රකාශයට පටහැනිව කටයුතු කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඔහු තම භාර්යාව සමග සංසර්ගයේ දීමට පෙර එක් වහලෙකු නිදහස් කළ යුතුය. මෙය නුඹලාට දෙනු ලබන උපදේශයකි. අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව මැනවින් දන්නේය. එය කවරෙකු සතු නොවේද ඔහු සංසර්ගයේ දීමට පෙර අකණ්ඩව මාස දෙකක් උපවාසයේ නියලිය යුතුයි. එයටද කවරෙකුට හැකියාව නොමැත්තේද? ඔහු දිලිඳුන් 60 දෙනෙකුට ආහාර සැපිය යුතුයි. එය නුඹලා අල්ලාහ්වද ඔහුගේ දූතයාවද විශ්වාස කිරීම පිණිස නීතියක් ලෙස සම්පාදනය කරනු ලද්දේය. ඒවා අල්ලාහ්ගේ සීමාවන්ය. ප්‍රතික්ෂේපකෙයින්ට වේදනාව ගෙන දෙන දඩුවම ඇත්තේය. ඉන්නල් ලදීන යුහාදුන අල්ලාහ ව රසූලහු කුබිතු කමා කුබිතල් ලදීන මින් ඛබ්ලිහිම් ව ഖද් අන්සල්නා ආයතින් බයිනාත් وللكافرين عذاب مهين يوم يبعثهم الله جميعا فينبئهم بما عملوا أحصاه الله ونسوه والله على كل شيء شهيد سببين ما الله تها أهجي رسول ورياته إره وانان ඔවුනට පෙර වූවන් අවමානයට ලක් කළාමෙන් අවමානයට ලක් කරනු ලබන්නේය. අපි ඊට පැහැදිලි වාක්‍යයන් පහළ කර ඇතෙමු. ප්‍රතික්ෂේපකයිනට අවමානය ගෙන දෙන දඩුවම ඇත. එදින ඔවුන් සියලු දෙනාව අල්ලාහ් ප්‍රාණය නැවත ලබා දී නැගිටුවන්නේය. එවිට ඔවුන්ට ඔවුන් කළ දේ පිළිබඳ දැනුම් දෙන්නේය. අල්ලාහ් ඔවුන් කළ දෑ ගණනය කර තබා ඇතේය. ඔවුන් එය අමතක කර දෙමුවය. අල්ලාහ් සියල්ල නිරීක්ෂණය කරමින් සිටී. أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَا يَكُونُ مِنْ نَجْوَى ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَى مِنْ ذَلِكَ ولا أكثر إلا هو معهم أينما كانوا ثم ينبئهم بما عملوا يوم القيامة إن الله بكل شيء عليم أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَى ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَةِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا فَبِئْسَ الْمَصِيرُ අහස් වල හා මහ පොළවේ ඇති දෑ පිළිබඳව අල්ලාහ් දනි යන වග ඔබ නුදුටුවේහිද? තිදෙනෙකු රහසිගතව දෙබසේ යෙදුනද ඔහු සිව්වැන්නා ලෙසද? පස් දෙනෙකු රහසිගතව දෙබසේ යෙදුනද සයවැන්නා ලෙසද ඔහු ඔවුන් සමගම සිටින්නේමය. එයට වඩා අඩු සංඛ්‍යාවක් සිටියද අධික සංඛ්‍යාවක් සිටියද ඔහු ඔවුන් සමග ඔවුන් කොතැනක සිටියද ඔවුන් සමගම සිටින්නේමය. පසුව විනිශ්චය දිනේ ඔවුන් කළ දෑ ඔවුන්ට දැනුම් දෙන්නේය. සැබවින්ම අල්ලාහ් සියල්ල පිළිබඳව මනා දැනුමකින් සිටින්නේය. රහසිගතව දෙබසේ යෙදීම තහනම් කළ පසුවද තහනම් කළ දෑම නැවත කරන්නන්ව ඔබ නිරීක්ෂණය කළේද? තවද ඔවුන් පාපකම්වලද සීමාව ඉක්මවීමද දේව දූතයාණන්ට පිටුපෑමද උදෙසා තමන් අතර රහසිගතව දෙබසේ යෙදෙන්නෝය. ඔබට ඔවුන් සුබ පැතුවද අල්ලාහ් ඔබට සුබ නොපැතූ අයුරින් ඔවුන් සුබ පතන්නෝය. අප පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් අපව දඩුවම් නොකරනුයේ යයි තම තමන්ටම ඔවුන් පවසා ගන්නෝය. ඔවුන්ට නිරයම ප්‍රමාණවත්ය. එහි ඔවුන් පිවිසි ඇවිලනු ලබයි. ඔවුන් අවසානයේ පිවිසෙන ස්ථානය කතරම් නපුරු වීද? යා අයියුහල් ලදීන ආමනූ ඉසා තනාජයිතුම් ෆලා තතනාජව් බිල් ඉස්මි වල් උද්වානි ව මාසියති රසූලි ව තනාජව් බිල් බිස්රි වත්තකුවා වත්තකුල්ලාහල් ලදී ඉලෛහි තුහ්ෂරූන්. إنما النجوى من الشيطان ليحزن الذين آمنوا وليس بضارهم شيئا إلا بإذن الله وعلى الله فليتوكل المؤمنون. يا أيها الذين آمنوا إذا قيل لكم تفسحوا في المجالس فافسحوا يفسح الله لكم وإذا قيل انشزوا فانشزوا يرفع الله الذين آمنوا منكم والذين أوتوا العلم درجات والله بما تعملون خبير දේව විශ්වාසවන්තයිනි නුඹලා රහසිගත දෙබසේ යෙදෙන්නේ නම් පාපකම්වලද සීමාව ඉක්මවීමද දේව දූතයාණන්ට පිටුපෑමද උදෙසා රහසිගතව දෙබසේ නොයදෙව් යහපත් ක්‍රියාවන් හා දේව බිය හා සම්බන්ධ දේවල් උදෙසා රහසිගත දෙබසේ යෙදෙව් නුඹලා කවර දෙවියෙකු වෙත එක් රැස් කරවනු ලබන්නේද එම අල්ලාහ්ව වියබෙතිමත් බව රහසිගත දෙබස් යනු විශ්වාසවන්තයින් දුකට පත්වන තරමට වූ ෂයිතන්ගේ ක්‍රියාමාර්ගයන් වේ අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව එය ඔවුන්ට කිසිම හානියක් ගෙන නොදින්නේය විශ්වාසවන්තයින් අල්ලාහ් කෙරෙහිම වගකීම් බාර කළ යුතුයි දේව විශ්වාසවන්තයිනි සබාවන්හි ඉඩ ලබා දී වාඩි වෙන්නේයි පවසනු ලැබුව විට ඉඩ ලබා දෙව් අල්ලාහ් නුඹලාට ඉඩ ලබා දෙන්නේය නුඹලා නැගිටින්නැයි පවසනු ලැබුව විට නැගිටෙව් නුඹලාගෙන් විශ්වාසවන්තයින්ටද දැනුමැත්තන්ටද අල්ලාහ් තරාතිරම් ගණනාවක් උසස් කරන්නේය අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව මනා දැනුමකින් සිටින්නේය يا أيها الذين آمنوا إذا ناجيتم الرسول فقدموا بين يدي نجواكم صدقة ذلك خير لكم وأطهر فإن لم تجدوا فإن الله غفور رحيم أأشفقتم أن تقدموا بين يدي نجواكم صدقات فإذ لم تفعلوا وتاب الله عليكم فأقيموا الصلاة وآتوا الزكاة وأطيعوا الله ورسوله والله خبير بما تعملون ديو විශ්වාසවන්තේනි නුඹලා දේව දූතයාණන් සමග රහසිගතව දෙබසේ යෙදුන විට එලෙස නුඹලා දෙබසේ යෙදෙන්නට පෙර දානයක් පිරිනමව. එය ඔබට යහපත්ය. පවිත්‍රද වන්නේය. එලෙස කිසිවක් නොමැති විට අල්ලාහ් නිශ්චිත වශයෙන්ම අතික්ෂමාශීලී හා අපරිමිත දයාන්විත වන්නේය. නුඹලාගේ රහසිගත දෙබසට පෙර දානය ලබා දිය නොහැකියයි නුඹලා බියවන්නේද නුඹලා එලෙස නොකල තත්වයෙහි අල්ලාහ් නුඹලාට පාප ක්ෂමාව ලබා දෙන්නේය ඒ නිසා නුඹලා සලාතේ ස්ථාපිත කර සකාතේද ලබා දෙව් අල්ලාහ්ටද ඔහුගේ දූතයාණන්ටද කී කරවව් අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව ගැඹුරු දැනුමකින් සිටින්නේය أَلَمْ تَرَ إِلَى الَّذِينَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ مَا هُمْ مِنْكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ اتخذوا أيمانهم جنة فصدوا عن سبيل الله فلهم عذاب مهين لن تغني عنهم أموالهم ولا أولادهم من الله شيئا أولئك أصحاب النار هم فيها خالدون الله කවරෙකු කෙරෙහි කෝප වූයේද ඔවුන්ව තමන්ගේ ඊතා සමීප මිතුරන් කරගන්නන් ඔබ නිරීක්ෂණය කළෙහිද ඔවුන් නුඹලාට පක්ෂපාතී නොවෙති තවද ඔවුන්ටද පක්ෂපාතී වූ නොවෙති ඔවුන් තමන් දැනුවත්වම අසත්‍යගෙන දිවුරති ඔවුනට අල්ලා දැඩි දඩුවම සූදානම් කර ඇත. ඔවුන් කරන දෑ ඉතා දරුණු වන්නේය. ඔවුන් තමන්ගේ දිවුරුම් පලිහක් මෙන් යොදාගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වන්නෝය. ඒ නිසා ඔවුනට අවමන් ගෙන දෙන දඩුවමක් ඇත. අල්ලාහ්ගේ දඩුවමෙන් වැළකීමට ඔවුන්ගේ සම්පත් හෝ දරුවන් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නොදෙන්නේය. ඔවුහු නිරයේ වැසියන් වෙති. ඔවුහු එහි සදාකාලිකව වෙසිතී. يوم يبعثهم الله جميعا فيحلفون له كما يحلفون لكم ويحسبون أنهم على شيء ألا إنهم هم الكاذبون استحوذ عليهم الشيطان فأنساهم ذكر الله أولئك حزب الشيطان ألا إن حزب الشيطان هم الخاسرون إن الذين يحادون الله ورسوله أولئك في الأذلين إذن الله أون سيلو دينا نگتواي إذن أوهو نبلاويت ديورم دون پردي أوهويت دا ديورتي سببين ما تماند يام كسي دياك مات سيتي نباوات أون سيتتي දැනගනියෝ සැබවින්ම ඔවුන්මය අසත්‍යවාදීන්. ෂයිතන් ඔවුන් කෙරෙහි තම ආධිපත්‍ය යොදවා අල්ලා සිහිපත් කිරීම ඔවුන්ට අමතක කර දෙමුවේය. ඔවුන් ෂයිතන්ගේ පක්ෂයේය. දැනගනියෝ ෂයිතන්ගේ පක්ෂපාතීඥ සැබවින්ම අලාභවන්තයෝ වන්නේ. සැබවින්ම අල්ලාහටද රසූල්ටද විරුද්ධව සිටින ඔවුහු දැඩි අවමානයෙන් සිටින්නන් සමග සිටිති. කතබල්ලාහු ලඅග්ලිබන්න අන වරුසුලී ඉන්නල්ලාහ කවියුන් අසීස් ලා තජිදු කවුමන් යුමිනුන බිල්ලාහි වල් යවුමිල් ආඛිරි යුවාදුන් من حد الله ورسوله ولو كانوا آباءهم أو أبناءهم أو إخوانهم أو عشيرتهم أولئك كتب في قلوبهم الإيمان وأيدهم بروح ويدخلهم جنات تجري من تحتها الأنهار خالدين فيها رضي الله عنهم ورضوا عنه أولئك حزب الله ألا إن حزب الله هم المفلحون ماذا මාගේ දූතයින්ද සැබවින්ම ජයග්‍රාහකයෝ යයි අල්ලා නිර්ණය කර ඇත. අල්ලාහ වෙත අවසාන දිනේද විශ්වාස කරන පිරිස අල්ලාහටද ඔහුගේ දූතයානන්ටද එරෙහිව සිටින්නන් හා ඇලුම් කරන්නන් ඔබ නොදකින්නේය. එය ඔවුන්ගේ දෙමාපියන් ලෙස හෝ දරුවන් ලෙස හෝ සහෝදරයින් ලෙස හෝ පවුල් ලෙස හෝ සිටියද ඔවුන්ගේ සිත් තුළ අල්ලාහ ඊමානය එනම් විශ්වාසය ගැඹුරින් පතිත කළේය. තමන් වෙතින් පැමිණෙන්නා වූ එක් ආත්ම ශක්තියක් මගින් ඔවුන්ව ශක්තිමත් කළේය. පහලින් ගංගාවන් ගලා බසින ස්වර්ගයන් තුළට ඔවුන්ව ඇතුළත් කරයි. ඔවුහු එහි සදාකාලිකව සිටිති. අල්ලා ඔවුන්ව තෘප්තිමත්ව පිළිගත්තේය. ඔවුහුද ඔහුව තෘප්තිමත්ව පිළිගත්තෝය. ඔවුන් අල්ලාහ්ගේ පාක්ෂිකයින්ය. දැනගනිව් සැබවින්ම අල්ලාහ්ගේ පාක්ෂිකයින්ය ජයග්‍රාහකයින් වන්නේ.